We worship you this morning. Jesus Christ, the Lord of all. Jesus Christ, the Lord of my life. අපගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ The Lord of our life Jesus අපගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ Jesus Christus වහන්සේ We worship and adore you ස්වාමීන් නමස්කාර වේවා We thank you for your word this morning that we are about to hear ස්වාමීන් අපි අසන්නට යන ඔබ වහන්සේගේම වචනේ නිසායි స్తుති We thank you for giving us your holy spirit ශුද්ධාත්මයන් වහන්සේව අපට දී ඇත නිසායි స్తుති Who is our teacher අපගේ ගුරුවරයා Teach us this morning අපට උගන්වන්න Inspire us this morning. Instruct us this morning. That we may live for you all the days of our lives. Bless your people this morning. Speak to each one at their point of need. That the word will work in us so mightily. ස්වාමිනේ දේව වහන්සේගේ වචනේ බලවත් ලෙස අපි තුල ක්‍රියා කරගන්න. So that we will leave this place not the same way that we came. අපි ආපු ආකාරයට නෙවෙයි මේ ස්ථානෙන් පිට වෙලා යන්නේ. Now our hearts and our minds are open to hear and to receive. අපගේ හදවත අපගේ මනස අපි විවර කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය ලබන්නටත් අසන්නට. In the name of Jesus Christ. Jesus Christus වහන්සේගේ නාමයෙන්. Amen. Amen. Praise the Lord. Good morning church. සුබෝදසන සබ. Praise God. Please be seated. Good morning. How are you everyone? සියලු දෙනා කෙසේද? Praise God. Lovely to see you all. Beautiful people. ඉතාමත් අලංකාර සෙනඟක් ඔබ සියලු දෙනා දකින්න. ඉතාමත් This is a beautiful Jesus church. මේ අලංකාර යේසුස් වහන්සේගේ සභාවයි. Where you are received with great love. ඔබව අපි පිළිගන්නවා මහත් ප්‍රේමයෙන්. Yesterday we had an amazing meeting with the pastors here. සභා පාලකවරුන් එක්ක අපි අනාගත nearly 100 pastors සියයක් පමණ මුළු දේශයේ වටා සභා පාලකවරුන් මේ ස්ථානයේ අපි රැස් වුණා ඊයේ දවසේ after I shared I start to minister and people were just falling and being blessed everywhere in the hall දේ වචනය බෙදා ගැනීමෙන් අනතුරුව පාස රොෂාන්ගේ සේවය කිරීමේ කාලේ පුදුම අභිමුඛයක් මේ ස්ථානයේ තිබුණ මිනිසය බොහෝ ලෙස ආශිර්වාද ලැබුවයි අභිමුඛයේ තුල. Many pastors send me messages say pastor yesterday's meeting was so wonderful. බොහෝ සභා පාලකවරුන් මට පණිවිඩය එවුවා ඊයේ දවසේ රැස්වීම පුදුමයි කියලා. It was like a meeting with Pastor Chris in South Africa. සමග දකුණු අප්‍රිකාවේ ඒ සිදුවෙන රැස්වීමක් හා සමානයි කියලා. Hallelujah. You see But God has given to us is so precious. දෙවියන් වහන්සේ අපට දීලා ඇති දේ ඉතාමත්ම වටිනවා. But if you do not see it and if you do not understand perceive we will miss it. අපි 얘 දේ දැක්කලා තේරුම් ගත්තේ නැත්නම් අපිට 얘 දේ අතපසු වෙන්නට යනවා. When Jesus came to this world. Jesus වහන්සේ මේ ලෝකයට පැමිණිය විට many people missed him. They did not realize this was the messiah that was to come boho ayata unwahanseva atapasuna oun handuna gatte na me messias tuma paminiya yutuwa tibunu kiyala because it is spiritual manda me aathmika deyak they could not understand that this carpenter's son could be the messiah me putraya messias tuma wenna puluwan kiyala oun therum aragamana tibunne ha So this year has been declared the year of the supernatural. Suba uttaritara varshaya kiyala 2018 wasarata nam karala thibena. Every one of us must have a personal revelation that this is my supernatural year. Api sieluma denama mema suba uttaritara varshaya pilibanda maye maage suba uttaritara varshayai kiyala paudgalika elidarawak thabima ithamathma wedagath. And you must locate yourself so that you will receive the blessings you will take advantage of the special grace that the Lord is giving us this year oba obage jeevithaya sthanagatha karaganna avashyai manda deviyan wahansege vishesha anugrahaya labannata me avurudde deviyan wahanse thula apata athi so we must have a consciousness about the supernatural a consciousness that there is a divine blessing that is available to us if we understand it and receive it api me de therum aragena apage aathmeyata laba gattot api me pilibanda digin digatama dana ganimen sitiyot apata mehi vara prasadaya bhukti vindinnata puluwan wenawa hallelujah you know your consciousness is so important obage dana ganima eethu ganima nirantarenma ithamathma wedagath if you are not conscious that you have money in your bank. ඔබ දැනගැනීමෙන් හිටියේ නැත්නම් ඔබ ඒත්තු ගත්තේ නැත්නම් ඔබගේ බැංකු ගිණුමේ මුදල් ඇති බවට. You will not be able to spend it and put it to use in your life. ඔබට බැරි වෙනවා ඒ බැංකු ගිණුමේ ඇති මුදල් වියදම් කරලා ඒ ඔබගේ ජීවිතේ පාවිච්චි කරන්න. You know, life is about what are you conscious about? ජීවිතය ඇවිල්ලා ඔබ දැනගැනීමෙන් සිටින්නේ කුමක් ගැනද? You cannot live above the consciousness that you have. You live according to your consciousness. ඔබ ජීවත් වෙන්නේ ඔබගේ දැනගැනීම ඒත්තු ගැනීම අනුව ඊට ඔබෙන් ඔබට ජීවත් වෙන්නට බෑ. If you are a child of God, you are a born again child of God. ඔබ දෙවියන් වහන්සේගෙන් උපත ලැබපු දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් You are born from above. Hallelujah. ඔබ ඉහළින් උත්පාදනය වෙච්ච කෙනෙක්. You are not ordinary. Hallelujah. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. There is divinity working in you. Hallelujah. දිව්‍ය ස්වභාවය ඔබ තුල ක්‍රියා කරනවා. In your humanity there is divinity working in your life. ඔබගේ මානුෂ්‍යත්වය තුල දිව්‍යමය භාවය ක්‍රියාත්මක වෙනවමයි. So we cannot say oh I'm only human. අනේ මම මිනිස්සෙක්නේ කියලා කියන්න බෑ අපිට. If you speak like that you're suppressing the divine life that God has already put in your spirit. ඔබ කිව්වොත් අනේ මම මිනිස්සෙක්නේ කියලා ඒ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයේ දාලා ඇති දිව්‍යමය ස්වභාවය ඔබ තුල ක්‍රියා කරන්න. This is our year of the supernatural. Hallelujah. Everything about you is going to be supernatural. ඔබගේ ජීවිතය සම්බන්ධ සියලුම කාරණා සුභෞත්තරීතරයි. That means nothing is going to be ordinary this year. කිසිම දෙයක් මේ අවුරුද්ද සාමාන්‍ය වශයෙන් තිබෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Everything about your family, your children, your health, your finances, ඔබගේ ආර්ථිකය is going to be more than ordinary. සාමාන්‍ය තත්ත්වයට ඔබෙන් තිබෙන්නේ. Look at Abraham, our father of faith. ආබ්‍රහම් දෙස බලන්න අපගේ අදහස. God blessed Abraham. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කළා. He blessed him far above everyone else. සියල්ලන්ට ඔබෙන් උන්වහන්සේ ඔබ. Everywhere he went there was favor upon favor. ආබ්‍රහම් යම් තැනකට ගියාද ඕනෑම තැනකට ගියාද දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ඔහුගේ ජීවිතේ කරා. Why was that? ඇයි ඒ? Because God said, "Abraham, I'm blessing you." මන්ද දෙවියන් වහන්සේ කිව්ව නිසා ආබ්‍රහම් මම නුඹට ආශිර්වාද කරනවා. Hallelujah. When God speaks a blessing, දෙවියන් වහන්සේ ආශිර්වාදය නිදහස් කරන විට you become different to others. ඔබ අන්නයට වඩා වෙනස් කෙනෙක් වෙනවා. Hallelujah. Hallelujah. You have always the divine edge in your life. Amen. දිව්‍යමය වාසිය නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Everyone else is struggling to make a living. අනිත් අය සියලු දෙනා පොරබදිනවා වෙන්න පුළුවන් ජීවත් වෙන පිණිස. But God will take you higher and higher. නමුත් දෙවියන් වහන්සේ ඔබව ඉහළට ගෙන යනවා. And it cannot be understood. ඒ තේරුම් ගන්නවත් බෑ. People will wonder what has happened to this guy. මිනිස්සු බලයි මේ මනුස්සර මොනව වෙලාද කියලා. Why is he so blessed? ඇයි මෙයා මෙච්චර ආශිර්වාද ලැබලා තිබෙන්නේ? It is because of the blessing of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිසා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට. You are going beyond human efforts this year. ඒ සාමාන්‍ය මට්ටමට වඩා ඔබෙන් ඔබ යනවා මේ අවුරුද්දේ. It will happen. Hallelujah. ඒ දෙ සිදු වෙනවා මයි ඔබගේ ජීවිතේ. And remember, මතක තබා ගන්න, you know, when the children of Israel සෙනග දරුවන් were traveling in the desert, ඒ කාන්තාරේ, they were going to the promised land, පොරොන්දු දේශයේ දෙසට, and God told them, දෙවියන් වහන්සේ උන්ට කිව්වා, I will feed you with manna from heaven. ස්වර්ගයෙන් මන්නා දීලා ඔවුන්ව පෝෂණය කරනවා. They were in the desert. ඔවුන් හිටියේ කොහෙද? There was no food. කාන්තාරේ ආහාර පාන තිබුණේ නැහැ. But God sent food from heaven, bread from heaven. දෙවියන් වහන්සේ රොටි එව්වා ස්වර්ගයෙන්. Can you imagine that? ඔබට හිතා ගන්න පුළුවන්ද මේ දේ? That's what God can do. දෙවියන් වහන්සේට මේ දේ තමයි කරන්නට පුළුවන්. And God told them, දෙවියන් වහන්සේ උන්ට, Every morning I want you to go and collect manna. හැම උදෑසනකම ගොස් එම මන්නා එකතු කරන්න කියලා කිව්වා. And here were they were going out and they were collecting manna. හැම දවසකම ගිහිල්ලා මන්නා එකතු කරා ආහාරයට. But God said on the 6th day. දෙවියන් වහන්සේ කිව්වා හයවෙනි දවසේ I'm going to give you more. වැඩියෙන් ඔබට දෙනවා. Because on the 7th day. මන්ද හත්වෙනි දවසේ You shall not go to collect manna. ඔබ ආහාර ගන්න යන්නේ එපා. Because that was the day that the people of God were to rest. මන්ද දෙවියන් වහන්සේගේ සෙනග විවේක ගත යුතු දවස නිසා. Since the beginning God wanted people to rest and to be in the presence of God. ආරම්භයේදීම දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ විවේක ගනිමින් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටීම. That's why it's very important to be in church. Amen. ඒක තමයි ඉත වැදගත් වන්නේ සභාවේ සිටීම ඉරිදා දවසේ. If you are working when on the seventh day or on Sunday where the church is meeting. හත්වෙනි දවසේ නැත්නම් ඉරිදා දවසේ දෙවියන් වහන්සේගේ සෙනඟ රැස් වෙන දවසේ ඔබ රැකියාවට යනවා නම් You are not following the instruction. ඔබ උපදේශය පිළිපදින්නේ නැහැ. So God said on the seventh day. හත්වෙනි දවසේ දෙවියන් වහන්සේ කිව්වා You don't need to collect. ඔබ රැස් කරන්නට එපා. So they went on the 6th day. හයවෙනි දවසේ වුන් ගියා. And they collected enough for the 7th day as well. හත්වෙනි දවසට සෑහෙන්න ඔවුන් එකතු කරා හයවෙනි දවසේ. When God spoke to the people, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනඟට කතා කරන විට, you can collect as much for the 7th day. හත්වෙනි දවසට උපරිම ඔබට එකතු කරගන්න පුළුවන් කියලා කිව්වහම, His words empowered manna to multiply. උන්වහන්සේගේ වචන කారణ කොටගෙන ඒ ස්වර්ගයෙන් පැමිණෙන මන්නා වලට ප්‍රගුණත්වය ලැබෙන්නට හැකියාව දුන්නා. On every day there was certain amount but on the 6th day there was more. හැම දවසකම යම් ප්‍රමාණයක් මන්නා ස්වර්ගයෙන් වැටුණා. නමුත් 6 වෙනි දවසේ වැඩියෙන් වැටුණා. In addition the manna did not get spoiled on the 7th day. ඒ වගේම 7 වෙනි දවසේ ඒ සෞතුනේ නැහැ, නරකුනේ නැහැ, පල්ලුනේ නැහැ. Because the previous days they had to receive the manna every day they could not keep it for the next day manna ඊට ප්‍රථම දවස්වල ඔවුන්ට ඒ දවසට සෑහෙන්න පමණයි manna රැස් කරගන්න පුළුවන් උනේ ඊළඟ දවසට තබා ගත්තා නම් ඒක කුණු වුණා hallelujah so when god spoke දෙවියන් වහන්සේ කතා කරාම there was something supernatural that took place සුභාවතරීතර දෙයක් සිද්ධ වුණා hallelujah amen his words empowered උන්වහන්සේගේ වචන කారణ කොටගෙන බලය දුන්නා. It empowered the manna to increase and to be preserved. manna වැඩි වෙන්නත්, manna රැකවල් වෙන්නත්. Hallelujah. Now that's in Exodus chapter 16. Let's look at that. Exodus 16 verse 4 and 5. සෙවන පරිච්ඡේදයේ Hallelujah. සහ 5 වන පද. Praise the Lord. ප්‍රශංසා වේවා. Are you with me? ඔබ මා සමකද? Then the Lord said to Moses, "Behold, I will rain bread from heaven for you." Can you imagine? Bread not from the bakery, from heaven, and the people shall go out and gather a certain quota every day. Then I may test them whether they will walk in my law or not. And it shall be on the 6th day, next verse, that they shall prepare what they bring and then it shall be twice as much as they gather daily. 4 වන පදයේ සිට එවිට ස්වාමින් වහන්සේ මෝසෙස්ට කියනසේ බලව ඔවුහු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැත්දයි පරීක්ෂා කරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්සන්නේ මි සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස් කර ගනිත්වා පස්වෙනි පදයේ තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම් කරත්වා එය ඔවුන් දවස්පතා රැස් කර ගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයි කීසේක. Hallelujah. Now they after that they went to the promised land. පොරොන්දු දේශයට ඉන්නනතුරුව ගියා. And they were planting. They were harvesting. වගා කරා අස්වැන්න ලබා ගත්තා. And God gave them another instruction. දෙවියන් වහන්සේ තවත් උපදේශයක් දුන්නා උන්ට. He said I want you to plant and harvest. ඔබ වගා කරන්න ඔබ අස්වැන්න නෙලා ගන්න. But on the 7th year. හත්වෙනි වසරේ I don't want you to do any work. ඔබ කිසිම වැඩක් කරන්නට එපා. It is a Sabbath unto the Lord. ඒ සබත් දවසයි දෙවියන් වහන්සේ උදෙසා. But on the 6th year. නමුත් 6 වෙනි අවුරුද්දේ God gave them a big harvest twice as much so that they could enjoy the 7th year without working. 6 වෙනි වසරේ ලොකු අස්වැන්නක් දුන්නා දෙගුණයක් ප්‍රමාණයක් 7 වෙනි දවසේ ඔවුන්ට විවේක ගන්න පුළුවන් වෙන පිණිස. Just imagine how did that happen? කොහොමද මේ දේ සිද්ධ වුනේ? God is showing his power. දෙවියන් වහන්සේගේ බලය පෙන්눔 කරනවා. God is showing his power. උන්වහන්සේගේ බලය උන්වහන්සේ පෙන්눔 කරනවා. When he speaks there is power manifested. උන්වහන්සේ ප්‍රකාශ කරනකොට කතා කරනකොට උන්වහන්සේගේ බලය නිදහස් වෙනවා. They received twice as much in the 6th year. 6 වෙනි වසරේ දෙගුණයක් ආහාර ලැබුණා. 6th year was a year of super abundant harvest. ඒ සුපිරි බහුලත්වයේ අස්වැන්නක් වුණා 6 වෙනි වසර. Just imagine a coconut tree. හිතමු පොල් ගසක් ගැන. Let's say for 1 year you pick how many nuts can you pick in a year? Let's say 300 nuts a year. හිතමු එක අවුරුද්දකට. Any coconut farmers? 300 nuts a year, right? Let's say. කිතම අවුරුද්දකට 300ක් පොල් ගෙඩි කැඩුවා කියලා. First year 300, second year 300. පළවෙනි අවුරුද්දේ පොල් ගෙඩි 300යි, දෙවෙනි අවුරුද්දේ පොල් ගෙඩි 300යි. Now sixth year. හයවෙනි අවුරුද්ද වෙනකොට. There were 600 coconuts. පොල් ගෙඩි 600ක් තිබුණා. How can that happen? කොහොමද ඒ සිද්ධ වෙන්නේ? Supernatural. සුභෞත්තරීතරයි. Because God said so. මන්ද දෙවියන් වහන්සේ එසේ කියපු නිසා. When God says so, the power of God is released into that. දෙවියන් වහන්සේ එසේ කියනකොට දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි නිදහස් වෙනවා. Hallelujah. Hallelujah. If God speaks to you, දෙවියන් වහන්සේ ඔබට කතා කරන විට, and says he is going to do something. උන්වහන්සේ කියනවා නම් ඔබ වෙනුවෙන් යම් දෙයක් කරනවා කියලා. There is power released so that that will happen for you. උන්වහන්සේගේ බලය නිදහස් වෙනවා ඒ දේ ඔබ වෙනුවෙන් වෙන පිණිස. And it will happen supernaturally. සුභෞත්තරීතර ලෙස ඒ දේ සිදු වෙනවාමයි. But then after that, in anathuru God also told them, deviyan wahanse kiwwa, on the 50th year 50 weni avurudde is a year of jubilee, e samarime mangalle wasarai. On the 50th year 50 weni avurudde, it is a very special year, ithamatma vishesha avurudda. I don't want you to work, weda karanne pa, oba waga karanne pa. It is a year of freedom, nidahase nidahas wime wasara. Now notice, if you know the 7 times 7, how much it is, 7x7 ඔබ දන්නවා නම් චක්‍රේ, I'm sure all of you know 7 times 7. අපි දන්නවා සියලු දෙනා 7x චක්‍රේ. So 7 times 7 is how much? කීයද 7x7? 49. 49යි. So 49 was a 7th year. 49 කියලා කිව්වේ 7 වෙනි වසර. So that year also no work. ඒ අවුරුද්දෙත් වැඩ කරන්න එපා. 50th year no work. 50 වෙනි අවුරුද්දත් වැඩ කරන්න එපා කිව්වා. So what is going to happen now? දැන් මොකක්ද වෙන්න යන්නේ? Just imagine 2 years you are not working. හිතන්න වසර දෙකක් එක පිට වගා කරන්නේ නැත්නම්? On the 48th year. 48 වෙනි වසරේ God did a miracle. දෙවියන් වහන්සේ හාස්කමක් කරා. In the book of Leviticus 25:21. ලෙවි පොතේ 25:21. Leviticus 25:20. And if you say, what shall we eat in the 7th year? Since we shall not sow nor gather our produce, then I will command my blessing on you on the 6th year, and it will bring forth produce enough for 3 years. ඉඳින් අප විසින් වපුරන්නේවත් අපේ අස්වැන්න රැස් කරන්නේවත් නැත්නම් සත්වෙනි අවුරුද්දේ කුමක් කවමුදැයි නුඹලා අසනවා නම් මෙසේ කියමු. 21 වන පදය, හවෙනි අවුරුද්දේ 3 අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශිර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්නට අන කරන්නෙමි. It is speaking about the 48th year. මෙතන කතා කරන්නේ 48 වෙනි වසර ගැනයි. In the 48th year, 48 වෙනි වසරේ God says, I will command my blessing on you. දෙවියන් වහන්සේ කියනවා මම අන කරනවා මාගේ ආශිර්වාදය ඔබ මත. On that 6th year, on that 6th year, which is the 48th year, e 6 weni avurudde ekeni 48 wana wasara, my blessing will bring forth produce enough for 3 years. Mage aashirwadaya karana kota gena avurudu 3 kata aswannak labennata yanawa. Hallelujah, this is our God. Me ape deviyan wahanse, I will command my blessing. Mage aashirwadaya niyama karanawa. You know, God can do it. දෙවියන් වහන්සේට පුළුවන් නේද කරන්න. God can do it. දෙවියන් වහන්සේට පුළුවන් නේද කරන්න. When God commands a blessing, දෙවියන් වහන්සේ ආශිර්වාදය පමුණුවනකොට, He will do it. අන කරනකොට උන්වහන්සේ ඒ දේ කරනවාමයි. Now this is in the old contract. මේ පරණ ගිවිසුමේ. This is the old contract, the old testament. මේ පරණ ගිවිසුමේ. How much more for those who are living in the new testament. අලුත් ගිවිසුමේ ජීවත් වෙන්නන්ට කොපමණ වැදගත්ද. I will command my blessings. මම අන කරනවා මාගේ ආශිර්වාදය. It shall bring forth fruit for 3 years. අවුරුදු 3කට අස්වැන්න ඔබ ලබන්නට යනවා. God is able to make it. දෙවියන් වහන්සේට පුළුවන් මේ දේ කරන්න. Make it happen. මේ දේ සිද්ධ වෙන්නට. As he has said it. උන්වහන්සේ කියා ඇති ආකාරයට. Say it. You know, God is able to make it happen. ඔබ මුඛයරල ප්‍රකාශ කරන්න. දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා මේ දේ සිද්ධ කරන්න. God is able to make it happen to me. දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා මේ දේ මා වෙනුවෙන් සිද්ධ කරන්න. God cannot lie. උන්වහන්සේට බෑ බොරු කියන්නට. God is able to make it happen. Come and say it. අපි කියමු මේ දේ. දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා මේ දේ කරන්න. He is able to make it happen. උන්වහන්සේට හැකියාව තිබෙනවා මේ දේ මා වෙනුවෙන් කරන්නට. Hallelujah. Hallelujah. You know, I want to speak to young people here. තරුණයන්ට මම කතා කරන්න කැමතියි. I'm changing my sermon. especially those who are in marriageable age. ඒ විවාහ වයසේ සිටින තරුණ තරුණියන්ට. And you are not married. ඔබ තවම විවාහ වෙලා නැහැ. I have a word for you. මට තිබෙනවා ඔබ උදෙසා වචනය. If you are single. ඔබ තනිව සිටින කෙනෙක් නම්. Don't wait to get married. ඔබ බලාගෙන පුල පුලා ඉන්න එපා විවාහ වෙන්නට. Yes, පුල පුලා. That's good. Don't wait and wait. Oh, I wish I get married. අනේ මට විවාහ වෙන්න පුළුවන් නම් කියලා හීනමාව මාව ඉන්න එපා. If you are single, ඔබ තනිවම ඉන්නවා නම්, it is important that you fulfill your calling as a single person. ඔබ අවිවාහික නම්, ඔබ තනිව පුද්ගලයෙක් හැටියට පුද්ගලිකව ඔබගේ කැඳවීම ඉෂ්ට කිරීම ඉතාමත්ම වැදගත්. Be fulfilled in the place where you are now. ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ කැඳවීම ඔබ සම්පූර්ණ කරන්න. You know, if you are not fulfilled as a single person, ඔබ තෘප්තියට පැමිණෙන්නේ නැත්නම් තනිව සිටින කෙනෙක් හැටියට when you get married you will not be fulfilled also ඔබ විවාහ වුණාට පස්සේ ඔබ තෘප්තියට පැමිණෙන්න යන්නේ නැහැ because your fulfillment doesn't come from your husband or your wife to be මන්ද ඔබගේ සම්පූර්ණත්වය නැත්නම් තෘප්තියට පැමිණීම ඔබගේ ඒ එන්න ඉන්න භාර්යාවගෙන් නැත්නම් ස්වාමි පුරුෂයාගෙන් පැමිණෙන්නේ නැහැ I'm speaking to some people here this morning මෙතන ඉන්න යම් අයට මම කතා කරනවා මේ people make a big mistake where they think only if I get married I'll be fulfilled ඕන්ට වෙන වැරදීමක් සමහර අය හිතනවා මේ ආකාරයට අනේ මම විවාහ වුණා නම් මම තෘප්තියට පැමිණෙනවා කියලා can be content with who you are where God has placed you ඔබ තෘප්තියට පැමිණෙන්න දෙවියන් වහන්සේ ඔබ තබා ඇති ස්ථානයේ සහ ඔබ කවුද කියන එක අනුව You know when I was single I was very content මම තනිව හිටනකොට මම තෘප්තිමත්ව හිටියා And I did so much for God දෙවියන් වහන්සේට බොහෝ දේ මම කරා And you know that is so important you have to fulfill your calling while you are still single දෙවියන් වහන්සේගේ කැඳවීම අපි සම්පූර්ණ කරන්න ඕන අපි තනිව අවිවාහකව සිටිනකොට And when you do that ඒ දේ කරනකොට God can do it hallelujah දෙවියන් වහන්සේට පුළුවන් ඉතුරු හරිය කරන්න God can bring you the right person you know even from you can't bring from the moon but from somewhere like he brought to me from England පාස්ටර් රොෂාන් උදෙසා එංගලන්තෙන් අනර්ග භාර්යාවක් ගෙනාවා වගේම ඔබටත් වෙන ඕනෑම දේශයකින් වෙන්න පුළුවන් අනර්ග භාර්යාවක් හරි ස්වාමි පුරුෂයෙක් හරි දෙවියන් වහන්සේට දෙන්නට පුළුවන්. Don't be frustrated as a single person. ඔබ කලකිරීමට පත්වෙන්න එපා තනිකඩව සිටින කෙනෙක් හැටියට. Don't be frustrated with your singleness and your calling as a single person. ඔබ තනිකඩව සිටීම සහ ඔබ තනිකඩව සිටීම තුල ඔබගේ කැඳවීම තුල කලකිරීමට පත්වෙන්න එපා. Hallelujah. God is able to make it. දෙවියන් වහන්සේට පුළුවන්. Make it happen for you. ඔබ වෙනුවෙන් මේ දේ කරන්න. You know some of our single people are going to get the best husbands and wives. Amen. තනිකඩව සිටින සමහරක් ඔබට ඊටම හොඳම ස්වාමි පුරුෂයා හොඳම භාර්යාව ලැබෙන්නට යනවා. Hallelujah. Amen. Say I'm in the right place. ඔබ කියනවා මම නිවැරදි ස්ථානයේ සිටිනවා. I'm not waiting for that person to come. මම බලාගෙන ඉන්නේ නැහැ එම පුද්ගලයා එනකන් කියලා ඔබ කියන්නේ. I'm satisfied and content with who I am. මම තෘප්තිමත් මම කවුද කියන එක ගැන. Content in Jesus. Hallelujah. යේසුස් වහන්සේ තුල මම තෘප්තිමත්. Praise God. ප්‍රශංසා වේවා. In the book of Daniel chapter 1 verse 20. Daniel පොතේ 1:20. Now that is a very special word for young people. ඒ තරුණ තරුණියන්ට විශේෂ වචනයක්. Don't be so anxious to get married that you are willing to get married to anybody, any donkey. ඔබ වඩා ඉක්මන් වෙන්න එපා විවාහ වෙන්නට ඕනෑම කෙනෙකුට විවාහ වෙන්නට. බූරු එක්කවා. ඒ She's very decent. Praise God. Hallelujah. I hope if what I said before didn't get into you. Praise God. I love you. All the single people, I love you so much and I'm praying for each one of you. තනිකඩව සිටින ඔබ සියලු දෙනාට මම ප්‍රේම කරනවා මම යාඥා කරනවා ඔබ උදෙසා. Because I'm a father. මොකද මම පියෙක් නිසා. And I'm concerned about you. මම සැලකිලිමත් ඔබ ගැන. In Daniel chapter 1 verse 20. Daniel Are you with me? Hallelujah. Praise God. You see, when the pastor gives practical instruction, prayogika it comes from the Holy Ghost. Prayogika upadesha sabhapalakatuma denakota e paminenne shudhatmayanan wahanse karana kota genai. Amen. So don't take it lightly. Sulu karanne paayede. Daniel chapter 1 verse 20. Daniel eke 20. Now in this story, me kathandare, there's a king Nebuchadnezzar. E Nebuchadnezzar e rajathuma sitina. He brought many young people from different countries. Vividha udeshayan. To train them in the palace. Taruna taruniyan genawa තරුණයන් ගෙනාවා පුහුණු කරන පිරිස. And they brought four Jewish young people, young boys. හතර දෙනෙක් ගෙනාවා යුදෙව් තරුණයන්. And they were fed with all the food in the palace. ඒ රජමාලිගාවේ හොඳම ආහාර පාන ඔවුන්ට කන්න දුන්නා. But these four people, Daniel, Shadrach, Meshach and Abednego. මේ හතර දෙනා Daniel, Shadrach, Meshach, Abednego. Now those three names were not their names, they were given by the Nebuchadnezzar e rajamaligawen tamai nam denu labuwe. These people refused to eat the food in the palace which was offered to idols. E roopa vandanawata dunna pooja karapu aahara paana anubhava karannata me aya pratikshepa kara. Give us vegetables only. Apata elawalu pamanak dennata kiyala kiwwa. But the person, the coach said, if you do that, you know, you all are going to be weak. ඔබ එහෙම කරොත් ඔබ දුර්වලයයි පෙනේවි කියලා කිව්වා. But they said, you know, test us and see. You give us this food. After 10 days, you can see how our condition is. ඔබ අපිව පරීක්ෂා කරලා සෝදිසි කරලා බලන්න අපි මේ එළවලු ආහාර පාන විතරක් ගන්නම්. නමුත් දවස් 10කට පස්සේ බලන්න අපගේ ශක්තිය කියලා. These were young people, they were not willing to compromise. මොවුන් තරුණයන් වෙලා සිටියා. ඔවුන් ඉඩ දුනේ නැහැ. ඒ දෙවියන් වහන්සේගේ නොවන දේට. Young people don't compromise. In what you believe in the Lord Jesus Christ. Deviyan wahanse tule oba vishwasa karana de taruna taruniyan oba sulukota atapasu karannepa. Let God prove that what you believe is true. Deviyan wahanseta ida denna oppu karanna oba vishwasa karana de satyai kiyala. And look at what happened. Kumakda kiyala balamu une. And in all matters, when they began to check, in all matters of wisdom and understanding about which the king examined them, he found them 10 times. Amen. Everyone said 10 times. 10 times. 10 times better than all the magicians and astrologers who were in all his realm. Hallelujah. දවස් 10න් පස්සේ මේ හතර දෙනාව සෝදිසි කරනකොට රජු විසින් ශාස්ත්‍රයත් නුවණත් සම්බන්ධ මොන කාරණයක් ඔවුන්ගෙන් විභාග කළත් තමගේ මුළු රාජ්‍යෙහි සිටිය මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයකින් සියලු දෙනාම කියන්න දස ගුණයකින් සමර්ථ බව ඔහුට පෙනී ගියේය. They received supernatural intelligence. ඒ සුභෞත්තරීතර බුද්ධිය ඔවුන්ට තිබුණා. 10 times more than the others. අන්නයට වඩා දස ගුණයකින් වැඩි වුණා. Say 10 times better. ඔබ කියන්න දස ගුණයකින් වැඩි. Tell again 10 times better. ඔබ කියන්න දස ගුණයකින් වඩා. 10 times better. තවත් පාරක් දස ගුණයකින් වඩා යහපත්. Hallelujah. Amen. You know, God can make our children 10 times better Amen. Than the other children. දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා අපගේ දරුවන් දහස් ගුණයකින් වඩා යහපත් කරන්න. He can make your business 10 times more profitable than other businesses. දහ ගුණයකින් ඔබගේ ව්‍යාපාරය ආදායම් මාර්ගය වැඩි කරන්න පුළුවන් අන් ව්‍යාපාර වලට වඩා. Our marriages are 10 times better than the worldly marriages. අපගේ විවාහයන් දහ ගුණයකින් වඩා යහපත් ලෞකික විවාහයන්ට වඩා. Hallelujah. Our families are 10 times better. අපගේ පවුල් දහ ගුණයකින් වඩා යහපත්. Hallelujah. Everything we do is 10 times better. අපි කරන කියන හැම දෙයක්ම දහ ගුණයකින් වඩා යහපත්. Say 10 times better. ඔබ කියන්න දහ ගුණයකින් වඩා යහපත්. That is my life. Hallelujah. ඒක තමයි මගේ ජීවිතය. Praise God. Prashansa veva. This is our God. Me apage deviyan wahan. This year you're going to see 10 times better things happening. Me avurudde oba dakinna yanawa 10 gunayakin wada yahapath desa. If you were struggling last year. Gi avurudde oba porabadinna. Maybe you struggled the last 10 years. Gi avurudu 10 athula oba porabadinna athi. But this year you're going to get what you couldn't get for 10 years in Amen. 1 year. නමුත් මේ අවුරුද්ද පුරාවට ඔබ ලබන්න යන අවුරුදු 10ක් තුල ඔබට ලබන්නට බැරි වෙච්ච දේ මේ අවුරුද්දේ ඔබ ලබන්නට යනවා. Hallelujah. Amen. Praise God. ප්‍රශංසා වේවා. Praise the Lord. ප්‍රශංසා වේවා. Then the Bible also speaks about a young man called Daniel. David. දාවිත් කියන ඒ තරුණයා ගැන. He was 17 years old. කතා කරනවා අවුරුදු 17යි තිබුණේ ඔහුට වයස. And God anointed this young man. මේ තරුණයාම දෙවියන් වහන්සේ ආලේප to be the king of Israel. ඊශ්‍රායෙල් රජතුමා වෙන පිණිස. The prophet Samuel anointed him. ඒ ප්‍රොෆෙතමරයා සාමුවෙල් ආලේප කරා ඔහුව. And one day David was going to see his brothers. He was sent on assignment. දාවිත් ඔහුගේ සහෝදරයන්ව බලන්න ගියා. They were in the army. ඔවුන් සටන් කරමින් හිටියේ. When he went to the battlefield. ඒ සටන් කරන ස්ථානයට ගියා යුද පිටියට. He saw a giant. යෝධයෙක්ව දැක්කා. Threatening the armies of Israel. ඒ ඊශ්‍රායෙල් ඒ සටන් කාමින්ට තර්ජනය කරමින් මේ And the army of Israel was so scared. මේ ඊශ්‍රායෙල් සෙනග ඔවුන් බිය වෙලා හිටියා. He was challenging, send us one man. එක්කෙනෙක් එවන්න කියලා මේ ගොල්ලන්ට කිව්වා. Send one man to fight with me. එක මිනිහෙක් එවන්න මාත් එක්ක සටන් කරන්නට කියලා. And everyone was shivering. හැමෝම වෙවුලමින් හිටියා ඊශ්‍රායෙල් සෙනග. Including the king called Saul. ඒ සවුල් රජතුමා සහ සොල්දාදුවන් සියල්ල. But this boy David. මේ දාවිත් කුඩා දරුවා. He was full of the Holy Ghost. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටියා. He was full of the Holy Ghost. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටියා. He said I will fight this man. මම මේ මේ යෝධයව සටන් කරන්න කියලා ඔබ දන්නවා කතන්දරේ. You know David slew this mighty giant, this warrior. මේ දාවිත් කුමක්ද කරේ මේ යෝධයව One boy of 17 years. අවුරුදු 17ක කුඩා දරුවෙක්. Are you 17 years today? අද දවසේ ඔබ අවුරුදු 17 කවුද ඉන්නේ මෙතන? What you need is the anointing of God, the power of the Holy Ghost in your life. ශ්‍රාත්මයන් වහන්සේගේ ආලේපය පමණයි ඔබට අවශ්‍ය ඔබගේ ජීවිතයේ. And he slew this giant and he held the head, the beheaded head of this giant. ඒ යෝධයාගේ හිස ඔහු අල්ලගෙන හිටියා. And then what happened? කුමක් වුණේ? Something happened in the spirit there. In 1 Samuel 18 verse 6 and 7. 1 Samuel 18:6 saha 7 1 Samuel 18 and now as it happened as they were coming home when David was returning from the slaughter of the Philistine that the women came out of all the cities of Israel singing and dancing to meet King Saul with their tambourines with joy and with musical instruments තවද දාවිත් ෆිලස්තියා මරා හැරි එන මාර්ගයේදී කාන්තාව ඔස්සේ There's a big celebration. දැන් මෙතන සැමරීමක් තිබෙනවා ඒ දාවිත් මේ සියලු දේ අත්පත් කරගට පස්සේ ඊශ්‍රායෙල් නුවර වලින් නිකම් ගායනා කරමින් නික්ම ගායනා කරමින් නටමින් රබානුත් ප්‍රීති හඬත් අත්හලොත් ඇතිව සාවුල් රජුරන්ගේ පෙරමගට ආවෝය. So the women sang as they danced and said Saul has slain his thousands and David has 10,000. හත්වෙනි පදයේ කාන්තාවෝ නටනට එකිනෙක නට ගී කියමින් සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දස දහස් ගණන්ද මැරි යයි කීවෝය. Notice that they said King Saul killed thousands but David has killed tens of thousands. සාවුල් රජතුමා දහස් ගණන් කිමරුවා නමුත් දාවිද් දස දහස් ගණන් මැරුවා. Now notice he killed only one person. එක්කෙනයි මැරුවේ මෙතන. But in the spirit something happened there. ආත්මික තලයේ යම් දෙයක් මේ ස්ථානයේ සිද්ධ වුණා. As David killed this one man. මේ යෝධයව දාවිද් මරණයට පත් Something happened supernatural in the spirit realm. සුබෞතරීතර තලයේ බලවත් කාරණාවක් සිද්ධ වුණා. The army of Palestine they ran away they flew and they were all killed me filiste mulu hamudawa moun veulamin duwanna patan gatta oun maraneyata patuna 10,000 hallelujah dasa dahas ganan so Saul killed just 1,000 here was David the man of the spirit tens of thousands Saul dahas gananak maraneyata pat karanakota ආත්මෙන් ක්‍රියා කරපු මිනිසයා දාවිත් දස දහස් ගණන් මරණයට පත් කරා. Now what happened here? කුමක්ද සිද්ධ වුණේ මෙතන? King Saul was a warrior king himself. සාවුල් රජතුමා මෙවැනි සටන්කාමියෙක්. But because of fear. නමුත් බිය නිසා. He lost the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේව අහිමි වුණා ඔහුට. He lost his anointing. ආලේපය අහිමි වුණා ඔහුට. And he became ordinary. සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වුණා. But God anointed David the young man. නමුත් දෙවියන් වහන්සේ දාවිත්ව ආලේප කරා. Hallelujah 10 times anointing. 10 ගුණයකින් ආලේපය වැඩි කරා. Hallelujah and they all fled. ඔවුන් සියල්ල පලා ගියා. Supernaturally. සුබෞතරීතරයි. Hallelujah. Hallelujah. Hallelujah 10 times more. Hallelujah 10 ගුණයකින් වැඩි. Say 10 times more. ඔබ කියන්න 10 ගුණයකින් වැඩි. As a NCLC church we are going to do 10 times more this year. මේ නව ගිවිසුම් ජීවන මැදස්ථානයේ සභාවක් හැටියට අපි දහ ගුණයකින් වැඩි දේවල් කරන්න. You know, last year we did so many things. ගිය අවුරුද්දේ අපි බොහෝ දේවල් කරා. You know, one of my friends sent me a message the other day. මගේ මිතුරෙක් එක පණිවිඩයක් මට එව්වා. He said, "Roshan, I see you all are doing great things." ඔබ බොහෝ දේවල් කරනවා කියලා. You are going into great heights. ඔබ ඉහළ මට්ටම් වලට යනවා කියලා. I can see God has blessed you. දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරලා කියලා මට පේනවා. Hallelujah. Hallelujah. You know, sometimes we don't know what we are doing. සමහර වෙලාවට අපිට පේන්නේ නැහැ. I was so encouraged. මම ධෛර්යමත් වුණා. You see, sometimes the things that we do. දෙවියන් අපි කරන සමහර දේවල්. In the realm of the spirit. ආත්මික තලේ. It is more than what we can think about. අපිට හිතන්නට bari බොහෝ විශාල දේවල්. Hallelujah. Last year what we did was so amazing. ගිය අවුරුද්දේ අපි කරපු සියලු දේ පුදුමයි. It was so amazing. පුදුමයි තාමත් පුදුමයි. But wait for this year. Hallelujah. මේ අවුරුද්ද ඔබ බලන්න වෙන දේ. It has already begun. Hallelujah. දැන් තමයි ආරම්භ වෙලා ඉවරයි. We are doing 10 times more. දහ ගුණයකින් අපි වැඩි දේවල් කරනවා මේ අවුරුද්ද. The next person 10 times more. එහා පැත්තින් එක්ක නට කියන දහ ගුණයකින් වැඩි දේවල්. Hallelujah. Hallelujah. Let's pray in tongues a bit. Libo satala. Libo so robo satala raba. Libro bo satala raba. Vikorodobo. Virebo bo sondoro raba. Oh raba ba santara raba. God can do it. Oh, he can do it. Libo zondoro robo. Ribo bo santara raba. In the name of Jesus. Libo zantara raba raba. Oh raba raba bo santara raba. Hallelujah. Hallelujah. You know, don't ask how can that be. ඔබ අහන්න එපා කොහොමද මේ දේ වෙන්නේ. How is it going to happen? කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? It's not by might. බලයෙන්වත් නෙවෙයි. It's not by power. ශක්තියෙන්වත් නෙවෙයි. It is by my spirit. Hallelujah. මහන්සේගේ ආත්මේ කරන කොට ගෙනයි. It is by my spirit says the Lord. ආත්මයන් මහන්සේ කරන කොට ගෙනයි. Hallelujah. මහන්සේ කියනවා. This year. මේ අවුරුද්දේ. The supernatural is going to happen through the Holy Ghost. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන සුභා උත්තරීතර දේ සිද්ධ වෙනවාමයි. Praise God. ප්‍රශංසා වේවා. Let's look at another thing just before we close. Let's look at the book of Haggai chapter 2. Haggai පොතේ දෙවන පරිච්ඡේදයේ දෙස බලමු. Haggai chapter 2. Haggai දෙවන පරිච්ඡේදයේ In this story we see the building of the house of God. දෙවියන් වහන්සේගේ ගෘහය ගොඩනැගීම ගැන මෙතන කතා කරනවා. And two prophets are speaking about this building to a man called Zerubbabel. ඒ Zerubbabelට ප්‍රොෆෙට් වරුන් දෙදෙනෙක් මේ ගැන කතා කරනවා. They started now on this building project. මේ ව්‍යාපෘති ආරම්භ කරා ගොඩනැගිලි. And they were struggling to finish it. පොරබැදමින් සිටියා ඒ දේ අවසන් කරන්න. This is interesting because we are also building our building. මේ රසවත් මොකද අපිත් අපේ ගොඩනැගිලි ගිල්ල ගොඩනගන නිසා Do you know are you aware of that? Are you conscious that there is a big building project going on the other side? අපි සියලු දෙනා දැනගැනීමෙන් සිටිනවද මේ එහා පැත්තේ ලොකු අපේ ගොඩනැගිල්ල හදනවා කියලා? There is going to be 550 seat auditorium on the rooftop. 550ක් දෙනෙකුට වාඩි වෙන්න පුළුවන් auditorium එකක් අපි හදනවා ශාලාව. First floor 200. ප්‍රථම මහලේ 200ක් and 200 plus here so we can have around 1000 people me sthane 200ක් ප්‍රථම මහල 200ක් එවිට 1000ක වගේ සෙනගක් අපේ සභාවේ සිටින්නට පුළුවන් Now let's see what happened in the 7th month of the 21st month the word of the Lord came to Haggai the prophet saying 7th maase speak now to Zerubbabel the son of Shealtiel governor of Judah and to Joshua the son of Jehozadak the high priest and to the remnant of the people saying okay continue 7th maase 21 wenida swamin wahansege wachane anagatha waktu u haggai karana kota gena pamina kiyunuye devana pade Shealtiel ge putru Yudahi andakarya u Zerubbabel tat Yoshaya dagge putru uttama poojika u Yoshua tat සෙනගගෙන් අනික් අයටත් කතා කොට මෙසේ කියපන්න. Who is left among you who saw this temple in its former glory and how do you see it now in comparison with it? Is this not in your eyes as nothing? මේ ගෘහයේ එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහමද මේක කිසි නැත්තාක් මෙන් නුඹලාගේ ඇස් වලට පෙනෙනවා නොවේද? Now the building project is not going so well. දැන් ව්‍යාපෘතිය හොඳට සිද්ධ වෙන්නේ නැහැ. It's not speaking about the NCLC project. අපේ ගොඩනැගිල්ල ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. Our project is going well. අපගේ ගොඩනැගිලි ව්‍යාපෘතිය විශිෂ්ටත්වයෙන් සිදු වෙනවා. Number 4. හතරවෙනි පදය. Yet now be strong, Zerubbabel, says the Lord, and be strong, Joshua the son of Jehozadak, the high priest, and be strong, all you people of the land, says the Lord, and work, for I am with you, says the Lord of hosts. එහෙත් සෙරුබාබෙල් දැන් බලවත්ව සිටපන්නේ ස්වාමින් වහන්සේ කියනසේක් යොෂදාගේ පුත්‍ර වූ උත්තම පූජකයා වූ යොෂුවා නුඹත් බලවත්ව සිටපන්න දේශයේ සෙනඟ සියල්ලෙනි නුඹලාත් බලවත්ව සිට වැඩ කරපල්ලා යයි ස්වාමින් වහන්සේ කියනසේක මක් නිසාද මම නුඹලා සමග සිටිමි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක Hallelujah I believe this is a word for us මම විශ්වාස කරනවා මේක අපට දෙන වචනයක් It is for the leaders be strong නායකයන් ශක්තිමත් වන්න It is for you people to be strong ඔබ සෙනඟ ශක්තිමත් වන්න Because the Lord is going to bring a glorious church දෙවියන් වහන්සේ මහිමාන්විත සභාවක් මේ ස්ථානයේ ගොඩනගනවා Greater than the former glory ඒ පරණ මීට කලින් මහිමයට වඩා මහිමාන්විත It's going to be more glorious වඩා මහිමාන්විතයි So we must all come together and work for this අපි සියලු දෙනාම එකතු වෙලා මේ උදෙසා වැඩ කරන්නට අවශ්‍යයි Hallelujah you do your part for this building අපි අපගේ කොටස ඔබගේ කොටස සකරමු Hallelujah Then it's not finished here එතනින් අවසන් වන්නේ In Zechariah chapter 4 verse 6 Zechariah 4:6 Zechariah chapter 4 verse 6 Now it is the same the two prophets are speaking to the same man එම මිනිසයාටම ප්‍රොපේතවරුන් දෙදෙනා කතා කරනවා Then the angel who talked with me answered and said Do you not know what are these things No my lord So he answered and said to me This is the word of the Lord to Zerubbabel not by might not by power but by my spirit says the Lord of hosts මා සමග කතා කළ දූතයාට මම උත්තර දෙමින් මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දයි මට කීවේය මාගේ ස්වාමිනී නැතයි මම කීවෙමි 6 වන පදය එකල ඔහු මට උත්තර දෙමින් ස්වාමින් වහන්සේගේ වචනය මෙය එනම් බලෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක Next verse ඊළඟ පදය Who are you O great mountain? එම්බ මහත් කන්ද නුඹ කවුද? Before Zerubbabel you shall become a plain and he shall bring forth the capstone with shouts of grace grace to it. සෙරුබ්බාබෙල් ඉදිරියේ නුඹ සම භූමියක් වන්නේය ඔහුද ඊට කරුණාව ලැබේවා කරුණාව ලැබේවා යයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනාවා ඇතයි කීය Now what is happening they are struggling with this building දැන් පොරබදිනවා මේ ගොඩනැගිලි ව්‍යාපාරය Zechariah is prophesying Zechariah ප්‍රොෆෙට් මේ වචන නිදහස් කරනවා He saying it might look like this might look like a mountain මේක කන්දක් වගේ ඔබට පේනෙන්න පුළුවන් කියලා කියනවා But this mountain is going to be removed නමුත් මේ කන්ද ඔබ ඉදිරියෙන් ඉවත් වෙනවා And he saying you shall bring forth the capstone ඒ ප්‍රධාන ගල ඔබ පිටතට ගෙනෙන්න මුල් ගල. What is the capstone? The final ගල. The final the placement of the stone. ඒ අවසාන වශයෙන් ඒ ගල තබන ස්ථානය. Do you remember when we finished this building? මේ ගොඩනැගිල්ල අවසන් කරාම. I think many people are not there then. එතකොට බොහෝ අය හිටියේ නැහැ. You know finally we put up a stone there if you go out you can see that stone there. අවසාන වශයෙන් අපි ඒ එළිය තිබෙන ගල කළු ගල දැම්මා. And in that it is written. ඒකේ ලියලා තිබෙනවා. This building was open for the glory of God. මෙම ගොඩනැගිල්ල විවෘත කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා. And from this place. මෙම ස්ථානයෙන්. God's glory is going to fill the nations. දෙවියන් වහන්සේගේ මහිමය දේශයන් පුරවන්නට යනවා. And that stone was put there. ඒ ගල එතන දමනවා And we opened that stone on that day. අපි එදා දවසේ And the date is also there. විවර කරා ඒ ගල ඒ දවසත් එතන තිබෙනවා. It is something like that. He said you shall bring forth. ඔබ ගෙනෙන්න අවශ්‍යයි කියලා කිව්වා. With shouts of grace grace to it. අනුග්‍රහය අනුග්‍රහය කියලා මොනගසමින් grace grace to it අනුග්‍රහය අනුග්‍රහය what is he saying කුමක්ද මෙතන කියන්නේ we have finished this by grace අනුග්‍රහය කරන කොටගෙන අපි මේ දේ සම්පූර්ණ කරා it is by grace brothers and sisters සහෝදර සහෝදරිනේ අනුග්‍රහය කරුණාව කරන කොටගෙනයි it is by grace that you are going to see the supernatural this year සුබ උත්තරීතර තලෙ ඔබ අත්දකින්න යන්නේ ඔබගේ ජීවිතයේ අනුග්‍රහය කරන කොටගෙනයි everything about your life you are going to achieve through the grace of god ඔබගේ ජීවිතය සම්බන්ධ සියලු කාරණා ඔබ අත්පත් කරගෙන කරගන්න යන්නේ අනුග්‍රහය කරන කොටගෙනයි This building was for the from the grace of God this building that we are here අපි ඉන්න මෙම ගොඩනැගිල්ල දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙනයි Our new building also will be completed by the grace of God අපගේ අලුත් ගොඩනැගිල්ලත් අපි සම්පූර්ණ කරනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙනයි Every challenge in your life you're going to do it with the grace of God ඔබගේ ජීවිතේ හැම අභියෝගයක්ම ඔබ ජය ගන්න යනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන There is nothing that God cannot do දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිම දෙයක් His grace is sufficient for you උන්වහන්සේගේ අනුග්‍රහය සෑහෙනවා Say his grace is sufficient for me ඔබ කියන්න උන්වහන්සේගේ අනුග්‍රහය Come on, say grace grace අනුග්‍රහය අනුග්‍රහය grace grace අනුග්‍රහය අනුග්‍රහය grace upon my life අනුග්‍රහය මාගේ ජීවිතේ grace is upon my life අනුග්‍රහය මාගේ ජීවිතේ say grace is upon my life ඔබ කියන්න අනුග්‍රහය මාගේ ජීවිතේ මතයි I am enjoying his grace මම භුක්ති විඳිනවා උන්වහන්සේ this year there's more grace for me වඩා අනුග්‍රහය මට තිබෙනවා there's more grace for me this year වඩා අනුග්‍රහය තිබෙනවා මාගේ ජීවිතේ by his grace I can achieve the impossible things උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන මම කල නොහැකි බොහෝ දේ අත්පත් කර ගන්නවා Come on speak in tongues right now Rebo shantararaba Lebo sodorobo shantararaba Let's stand up and speak in tongues Let's lift our hands and praise God Api apage Give him praise